චන්දර පසුව අපේ මූලික අභිලාෂය වූයේ අපේ අහිංසක ජනතාව විශ්වාසය තබා වැඩ කරපු ජනතාව මේ අයවයක් තුළින් රට අලුත් ගමනකට අපි ප්‍රවේශ කිරීමටයි. ඒ අයවැය අපට පුළුවන් වුණා සිකුරාදා ඉදිරිපත් කරන්න. සංවිධානාත්මක ජනතාව මුල් කොටගෙන ජනතාවගේ මේ තියෙන සම්පූර්ණ දුප්පත්කම නැතර නැති කරන්න අදිතාලමක් තියෙන අයවැයක් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ අයවැයට පසුව අපි ආරම්භ කරන්නේ කතාව නෙමෙයි ක්‍රියාවෙන් කොහොමද අපි වෙනසක් ඇති කරන්න යන්නේ කියලයි. හෙට දින රජකන තරුණ තරුණියන්ගේ අනාගතය සුරක්ෂිතභාවය ඇතිවන්නේ කතාවෙන් නෙමෙයි.